want to welcome all of you who have come for the very first time. ප්‍රථම වතාවට පැමිණි ඔබ සැම ඉතාමත්ම ආදරෙන් මේ ස්ථානයට අපි විශේෂයෙන් පිළිගන්න කැමැති. Want to welcome you to this special Christmas Super Sunday service. මේ විශේෂ නත්තල් සුපිරි ඉරිද දවසට ඔබව ඉතා ආදරෙන් පිළිගන්නවා. I must tell you that what you're going to receive, you are already received, and what you're going to receive today is going to be life transforming. ඔබ දැනටමත් ලබා ඇති දේත් මෙතනින් එහාට ලබන්ට යන දේත් ඔබේ ජීවිතේ පරිවර්තනය කරන්ට යනවා. Hallelujah. Hallelujah. The Bible says that God so loved the world that he gave his only son. බයිබලයේ පවසනවා දෙවියන් වහන්සේ ලෝකයට කෙතරම් ප්‍රේම කළේ දුන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයා අපට දුන්නා කියලා. So that means God gave his son for you. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් දුන්නේ ඔබ වෙතයි. Because he loves you. මන්ද උන්වහන්සේ ඔබට ප්‍රේම කරන නිසා. So you can put your name there. God so loved the world. You can put your name and say God loves me and your name. මුළු ලෝකයට ප්‍රේම කරන නිසා කියන ඒ ස්ථානයට ඔබේ නම ඇතුල් කරලා ඔබට කියන්න පුළුවන් ඒ දෙවියන් වහන්සේ මට ප්‍රේම කරපු නිසා. No, come on, say that. Say God loves Roshan. Hallelujah. දෙවියන් වහන්සේ රොෂානිට ආදරේ ඔබේ නම කියලා ඔබ කියන්න. දෙවියන් වහන්සේ රොෂානිට ආදරේ. And because of his love for you, he gave his only son. දෙවියන් වහන්සේගේ ප්‍රේමය නිසාම උන්වහන්සේගේ එකම පුත්‍රයා උන්වහන්සේ අපට දුන්නා. You know, a bell is not a bell until it is rung. සීනුව ඇවිල්ලා සීනුවක් වෙන්නේ නැහැ ඒක නාද වෙනතෙක්. A song is not a song until it is sung. ගීතිකාවක් ගීතිකාවක් වන්නේ නැහැ ඒක ගායනකම්. Love is not love unless it is given. ප්‍රේමය ප්‍රේම වෙන්නේ නැහැ ඔබ ඒ ප්‍රේම කරනකම්. You know, Christmas is a sign from heaven that God loves you and God loves me. නත්තලේ ඇවිල්ලා ඒ ස්වර්ගයේ සලකුණක් දෙවියන් වහන්සේ අපට ප්‍රේම කරන බව. Every time you think of Christmas, you can remember that God loves you. නත්තල ගැන සිතන හැම අවස්ථාවකදීම අපිට මතක් කරගන්න පුළුවන් දෙවියන් වහන්සේ අපට ප්‍රේම කළ බව. So this Christmas is something very important for us to remember. God loves me. God loves you. මේ නත්තලේ අපි මතක් කරගත යුතු විශේෂම කාරණාව නම් දෙවියන් වහන්සේ මට ආදරේ දෙවියන් වහන්සේ ඔබට ආදරේ කියන එක. It doesn't matter what pain you go through. ඔබ මොනතරම් වේදනාවකින් ගියා වුණත්. It doesn't matter what disappointment you have gone through in life. කොයිතරම් ඔබ අසාර්ථක වෙලා තිබුණත්. It doesn't matter what tears you have been shedding. ඔබ කොයිතරම් කඳුළු හලලා තිබුණත්. God cares for you and he knows everything that you go through. දෙවියන් වහන්සේ ඔබ ගැන සලකනවා. උන්වහන්සේ දන්නවා ඔබ මොනතරම් දේවල් තුලින් පැමිණෙනවද. And he loves you and he's reaching out for you even this morning. උන්වහන්සේ ඔබට ආදරේ උන්වහන්සේ මේ වෙලාවේ පවා ඔබව ස්පර්ශ කරමින් සිටිනවා. And Jesus said, I have come that they might have life and life more abundantly. යේසුස් වහන්සේ කිව්වා මම පැමිණියේ ජීවනය දෙන්නයි ජීවනයේ බහුලත්වෙන් දෙන්නයි කියලා. And Jesus came to give us life that is overflowing with blessing and blessing. යේසුස් වහන්සේ පැමිණියේ අපට පිටාර ගන්න ආශිර්වාද තිබෙන්නා වූ ජීවිතයක් දෙන්නයි. In the same scripture it says the thief comes only to steal, to kill and to destroy. එම පදයේම කියනවා ඒ සොරා පැමිණෙන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත් කියලා. You know, if your peace of mind has been stolen, if your health has been stolen, you know, it is not from God. ඔබේ මනස සොරාගෙන තිබෙනවා නම් ඔබේ ශරීරයේ ඒ සුවය සොරාගෙන තිබෙනවා නම් ඔබ සම්පූර්ණ නැහැ. It is from the devil. ඒක ඇවිල්ලා යක්ෂයාගෙන් පැමිණෙන දෙයක්. God loves you and God wants to turn around your situation. දෙවියන් වහන්සේ ඔබට ආදරේ ඔබේ තත්ත්වේ පරිවර්තනය කරන්න උන්වහන්සේගේ කැමැත්තයි. He wants to give you a life that is absolutely full and enjoyable. උන්වහන්සේට ඕනේ සම්පූර්ණත්වයේ ජීවිතයක් ඔබට දෙන්නයි. If you look around the world today, world around us, you don't have to know the Bible to see that the world that we are living is a fallen world. අපේ ලෝකයේ දැස අපි බැලුවොත් බයිබලයේ කියවන්නම අවශ්‍ය නැහැ අපේ ඒ ලෝකය දැන් වැටිච්ච ලෝකයක් කියලා තේරුම් ගන්න. You know, we see all kinds of things happening around in the world. අපිට දකින්න පුළුවන් නොයෙකුත් දේවල් ලෝකයේ සිදුවෙමින් පවතිනවා. You know, we hear about tsunamis. We are Sri Lanka is celebrating 10 years of the tsunami. අපි tsunami ගැන අහනවා අවුරුදු 10ක් වෙනවා ලංකාවේ tsunami. Earthquakes, earthslips and people, insurance companies call them acts of God. භූමිකම්ප එවැනි දේ සිදු වෙනවා මේ insurance company වලින් මේවට කියන්නේ දෙවියන් වහන්සේගේ ක්‍රියාවන් කියලා. But actually they are not acts of God. ඇත්තටම දෙවියන් වහන්සේගේ ක්‍රියාවන් නෙවෙයි මේ දේවල්. When God created the world, he put man in a beautiful garden called the Garden of Eden. දෙවියන් වහන්සේ මේ ලෝකෙ මැව්වහම මිනිස්යව දෙවියන් වහන්සේ ඒ අලංකාර වූ ඒදන් උයන කියන ස්ථානයේ තැබුවා. It was a place of perfect happiness and peace. ඒ ප්‍රීතිය සමාදානයේ සම්පූර්ණත්වයේ තිබුණා වූ ස්ථානයක්. And God told man, you know, you can eat of any tree in this garden, and there was beautiful, wonderful things to enjoy there in that garden. දෙවියන් වහන්සේ මිනිසයන්ට ඒ මිනිසයන්ට කිව්වා ඔබ ඕනෑම ගසකින් කන්ට ඔවුන්ට කන්ට ඕනෑතරම් අලංකාර වූ දේවල් තිබුණා. Everything is yours to enjoy. සියලු දේ ඔබේ කියලා කිව්වා භුක්ති විඳින්නට. But as the story goes, you know, God gave instruction for man to not to eat of one particular tree. නමුත් ඒ කතාවෙම සඳහන් වෙනවා දෙවියන් වහන්සේ යම් උපදේශයක් දීලා කියනවා එක් ගසකින් මේ ගසෙන් කන්ට එපා කියලා. Because God wanted to see that man was using his own will to honor God. මන්ද දෙවියන් වහන්සේගේ කැමැත්ත උනේ ඒ සුව කැමැත්තෙන් මිනිසයා දෙවියන් වහන්සේට ගරු කිරීමයි. But as we see in the story, the devil came and tempted the woman and the man sinned. නමුත් ඒ කතාව දිස බැලුවහම යක්ෂයා ඒ පැමිණලා ඒ කාන්තාවව රවට්ටලා ඒ පුරුෂයා ඒක නිසා පාපයට වැටෙනවා අපි දකිනවා. And as sin entered Adam, the first man, it spread to the entire mankind. ඒ පළමු මිනිසයා ආදම්ට පාපය ඇතුල් වුණාම ඒ පාපය මුළු මිනිස් සංහතියටම ගලන්ට පටන් ගත්තා. With one man's sin, the whole humanity became sinful. එක මිනිසෙගේ පාපය කරනකොටගෙන මුළු මිනිස් සංහතියම පාපිෂ්ඨ වුණා. And we see that sin is destroying man. අපි දැන් දකිනවා ඒ පාපය මිනිසයන්ව විනාශ කරනවා. Because of sin, sickness came to the world. පාපය නිසා රෝගය පැමිණියා ලෝකයට. Poverty and lack and anger and animosity, you know, everything that is bad came to this world. දුප්පත්කම වෛරය තරහ මේ සියලු නපුරු දේ ලෝකයට පැමිණියා. But yet the Bible says God loves man. නමුත් ඒ බයිබලයේ සඳහන් වෙනවා දෙවියන් වහන්සේ මිනිසයාට ප්‍රේම කරා. God hates sin in man. දෙවියන් වහන්සේ මිනිසයා තුල තිබෙනා වූ පාපයට විරුද්ධයි. He hates sin, ද්වේෂ කරනවා. ද්වේෂ කරනවා. But he loves man. නමුත් මිනිසයාට ප්‍රේම කරනවා. You know, what does that mean? මොකක්ද ඒකෙන් තේරුම් ගන්න? What does it mean that God loves you but he hates the sin in you? මොකද්ද මේකෙන් අදහස් වෙන්නේ? දෙවියන් වහන්සේ මිනිසයාට ප්‍රේම කරනවා නමුත් මිනිසයා තුල තිබෙනා වූ පාපයට ද්වේෂ කරනවා. You just think of a loved one of yours having, let's say, a cancer. ඔබ නිකන් හිතන්න ඔබ ප්‍රේම කරන ඔබේ ළඟම කෙනෙකුට කැන්සර් එකක් පිළිකාවක් තිබෙනවා. You know, what do you do now? You hate the cancer and you love the person. මොකද්ද ඔබ කරන්නේ? පිළිකාවට ඔබ ද්වේෂ කරනවා නමුත් ඒ පුද්ගලයාට ඔබ ප්‍රේම කරනවා. You know, why do you hate the cancer? ඇයි ඔබ පිළිකාවට ද්වේෂ කරන්නේ? වෛර කරන්නේ? Because cancer is destroying everything beautiful in the loved one that you know. ඒ ඔබ ප්‍රේම කරනා වූ මිනිසයාගේ ජීවිතයේ සියලු දේ අවලක්ෂණ කරනවා මේ පිළිකාව ඒක නිසා. The amount that you hate the cancer is the measure that you love that person. ඔබ ඒ පිළිකාවට කෙතරම් වෛර කරනවද ඒ ප්‍රමාණයටම ඔබ ඒ පුද්ගලයාට ප්‍රේම කරනවා. That is the same way God loves us and he hates the sin in us. අනේ ඒ ආකාරයෙන්මයි දෙවියන් වහන්සේ අපට ප්‍රේම කරන්නේ අපතුල තිබෙනා වූ පාපයට ද්වේෂ කරන්නේ. Hallelujah. Hallelujah. So what is the solution for this world? මොකද්ද මේ ලෝකයට විසඳුම? You know, we look around the world, things are so hopeless. අපි ලෝකයේ දෙසා බැලුවහම ඉතාමත්ම බලාපොරොත්තු රහිත අවස්ථාවන් තිබෙනේ. What is the solution that man can have? මොකද්ද මිනිසයාට තිබෙන ඒ පිළිතුර? Is the solution in politics? විසඳුම තිබෙන්නේ දේශපාලනයේද? Is the answer solution in religions? විසඳුම තිබෙන්නේ ආගමේද? But there seems to be no religion that is able to solve this problem. ඒ වුණත් කිසිම ආගමකට අපි දකින්න කරන්ට බෑ මේකට විසඳුමක් දෙන්න බෑ. But Christmas came because Christmas is the solution God brought to the mankind. නමුත් නත්තල පැමිණියා නත්තල තමයි විසඳුම මේ ලෝකේ මිනිසයන්ට දෙවියන් වහන්සේ ගෙන ආපු. So Christmas is God's solution for all humanity. From the nature of sin and fallenness, the fallen nature of mankind. නත්තල ඇවිල්ලා දෙවියන් වහන්සේ මේ ලෝකයට ගෙනාවූ ඒ විසඳුමයි මිනිසයන්ගේ වැටිච්ච ස්වභාවයෙන් නොන් විහෙලට ඔසවන්ට. You know, God sent Jesus his son to separate sin from man. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයාව එව්වා මිනිසයාවත් පාපයත් වෙන් කරලා තබන්න. Because the problem is sin. ප්‍රශ්නේ ඇවිල්ලා පාපයයි. So God saw if sin can be separated, then man can once again enjoy life in its fullness. දෙවියන් වහන්සේ දැක්කා ඒ පාපය මිනිසයාගෙන් වෙන් කරන්නට පුළුවන් නම් ඒ මිනිසයාට නැවත දෙවියන් වහන්සේ සැලසුම් කරා වූ ජීවිතය ගත කරන්නට පුළුවන්. To do that God had to send his only beloved son. ඒ දෙ කරන්න නම් දෙවියන් වහන්සේට සිදු වුණා උන්වහන්සේගේ එකම පුත්‍රයා මේ ලෝකෙට එවන්න. To see him crucified in a cruel cross, on a cruel cross. ඒ පුත්‍රයා ඇවිල්ලා ඒ නපුරු කුරුසියේ ඔහුව කුරුසිපත් කරනවා දකින්න. And on that cross Jesus took your penalty, your sin, your mine. He took the judgment that we should have gone through. ඒ කුරුසියේ යේසුස් වහන්සේ ඔබෙත් මගේත් පාපයේ සියලු අපවිත්‍ර දේ උන්වහන්සේ වෙතට ගත්තා. He was accountable for your sin and for my sin. උන්වහන්සේ ඔබෙත් මගේත් ඒ පාපයට ගණන් දුන්නා. He became responsible for my sin and your sin. උන්වහන්සේ ඔබෙත් මගේත් පාපයට වගකීම ගත්තා. Is that beautiful thing for somebody to do for us? ඒක ඉතාමත් අලංකාර දෙයක් නෙවෙයිද මිනිස්සුන්ට අපි වෙනුවෙන් කරන්න. That is what Jesus did for out of his love for us. යේසුස් වහන්සේ උන්වහන්සේගේ ප්‍රේමය තුලින් කරා වූ කාරණාව මෙයයි. He took responsibility for my sin. මගේ පාපයට උන්වහන්සේ වගකීම ගත්තා. He was willing to take the penalty that I have to pay. For my sin mata gewanta tibunu mele mage paape udesa unwanse kemathuna eka unwanse mate dara gan so on the cross there was a divine exchange that took place e kurusiye thula mate di divya me huwa maruwak siduna there was a transfer from sin the sin of one person was transferred to another and the righteousness of one person was transferred to the other ek manushyege paapishta swabhavaya yesus wahanse nemathi pudgalayatat ඒ యేసుස් වහන්සේගේ ධර්මිෂ්ඨකම මිනිසයන්ටත් පරිවර්තනයක් සිදු වුණා නේද? I want you to understand this fully. මේක ඔබ සම්පූර්ණයෙන් තේරුම් ගන්න අවශ්‍යයි. You know, to understand this we have to go into the Old Testament where the ancient people of Israel the Jews how they dealt with sin. මේක තේරුම් ගන්න නම් අපි පරණ ගිවිසුම වෙත යන්න අවශ්‍ය ඕන් පාපය කොහොමද ගනුදෙනු කරේ කියලා බලන්න අවශ්‍යයි. In the Old Testament when the Jewish people when they sin they took a lamb and went to the temple. ඒ පරණ ගිවිසුමේ යුදෙව්වන් පාපයක් කරාම ඔවුන් බැටලුවෙක් අරගෙන යනවා ඒ පූජනීය ස්ථානයට. They took a lamb and went to the temple. බැටලුවෙක් අරගෙන යනවා දේවස්ථානයට. Say a lamb. ඔබ කියන්නේ බැටලුවෙක්. So when they took that lamb and they offered it there at the altar. ඒ බැටලුවව රැගෙන පූජා කරපුවාම and when the priest laid the hand his hand on the lamb's head. පූජකයා බැටලුවාගේ හිස මත අත තැබුවාම the sins of that man was transferred to the lamb e manushyage paapaya e betuluwa vetata parivartane una ehemat naththam huwamaru una and the innocence of the lamb e betuluwage ahinsakakama was transferred to the man manushya vetata huwamaru una but I must also say that when the Old Testament people when they brought the lamb they had to make sure that this lamb did not have any defect parana givisume aakarayata me battaluwa genena vita ohuta kisima e badawak nathi kisima prashnayak nathi battaluwek wenta avashya it could not be an injured lamb e thwala vecha battaluwek wenta baha it cannot be a crippled lamb because the lamb was going to represent the lamb of God that was to come in the future mande battle wan yojana kara idiriyedi enta yanna u deviyan wahansege battle pothumawa the people of Israel had the understanding that there was going to be the sacrifice the perfect sacrifice that was to come who was the messiah Israel varun danagene sitiya e messiah tuma permanent sitiyai kiyala idiri kaleyedi e manushyange paapaya udesa and when John the Baptist can you remember John the Baptist when Johann, he came Johann Baptist obata matakada he was the forerunner he was preparing the way for the Lord Jesus Christ ohu tamai Jesus wahanseta marge paduwa o manushya and he said behold the lamb of God that taketh away the sins of the world eke ohu kiwa balanta deviya e manushyage paapaya ragena yanna o e Christ wahanse paminiya you know John the Baptist was showing the lamb that was going to be the final and the only sacrifice that would satisfy God Johann Bautista pennuwa me sampurna wu ekama poojawa e battle pouthuma Jesus wahanse bawa this final sacrifice was going to end every sacrifice me avasana poojawa an sielu poojawan abibawa yanta thibuna because this was the lamb of God that paid for sins of all humanity. මේක තමයි දෙවියන් වහන්සේගේ බැටළු ආනන් ඒ සියලු පාපේ උදෙසා මිලේ ගෙවවව. That's why today we don't have to come to church with a lamb. ඒක නිසා අද දවසේ අපි සභාවට පැමිණෙන්න අවශ්‍ය නැත්තේ බැටළුවෙකුත් සමග. We don't have to make any sacrifices now. අපි කිසිම පූජාවක් දැන් කරන්න අවශ්‍ය නැහැ. We don't even have to make sacrifices of giving up this, giving up that and doing this and doing that for God. අප එක එක දේවල් අතාරින්න එක එක දේවල් කරමින් දෙවියන් වහන්සේට පූජාවක් ලෙස මෙහෙම කරන්න අවශ්‍ය නැහැ දැන්. We cannot impress God with any of our works anymore. අපි කරන්නව කිසිම දෙයකින් අපිට දෙවියන් වහන්සේව පුදුම කරවන්න බෑ. ප්‍රසන්න කරන්න බෑ. Jesus Christ sacrificed himself. යේසුස් වහන්සේ උන්වහන්සේව පූජා කරා. God sent Jesus for this sole purpose of being the sacrificial lamb that would pay the final price for all humanity. දෙවියන් වහන්සේ මේ එකම අරමුණේ මිනිසයන්ගේ ඒ ජීවිතේ ඒ මිදීම උදෙසා මේ යේසුස් වහන්සේ කියන බැටළුව ආනන්ව එව්වා. This was the final sacrificial lamb. මේක අවසාන පූජාවයි. The perfect lamb of God that takes away the sins of man. මේ මිනිසයාගේ පාපය ගෙන යන්නා වූ ඒ දෙවියන් වහන්සේගේ සම්පූර්ණ පූජාවයි. Now if any man would trust what Jesus has done on the cross. Yesus wahanse e kurusiye karawu de ya manushyek piligannawa nan vishwas karanawa. Now if any man is there who will trust Jesus and what he did on the cross. Yesus wahanse e vishwas karana kurusiye di karapu de vishwas karana ya manushyek sitinawa nan all his sins are taken away. Un wahanse ge sielu ounge sielu paapayan aragannu labanawa. All his sins are paid in full. එසියලු පාපයන් උදෙසා සම්පූර්ණ මිලේ ගෙව අවසන්. He doesn't have to pay anything anymore. තවත් ඔහු කිසිම දෙයක් ගෙවන්න අවශ්‍ය නැහැ. You know I said when that priest laid hands on the lamb. මම කිව්වා ඒ පූජකයා බැටළුවාගේ හිස මත අත තැබුවාම the sins of the penalty the judgment was put on that lamb. ඒ මිනිසයාගේ මිලේ සියල්ල ඒ බැටළුවා මතටපත් වෙනවා. The judgment that was on the heads of people was passed on to the head of the lamb. manushyanta tibuna u e ganan dima e battaluwa wetata yomu wenawa. You know sometimes we say everything is on my head. samahalaata api kiyena okkoma mage oluwe kiyala. Have you said that before? eka oba kiyala thiyenawada? And now Jesus has taken everything upon his head. then Jesus wahanse ape siyalu unwahansege karapita hisa mata aran tibena. so when that man having finished his sacrifice he walks out. ඒ මිනිසයා පූජාව අවසන්ෙන් පස්සේ එතනින් එළියට ගමන් කරනවා. He walks out a free man. ඔහු සම්පූර්ණ නිදහස් මිනිසෙක් ලෙස ගමන් කරනවා. Not only that, the favor of God, the grace of God is shining upon his head now. ඒ පමණක් නෙමෙයි දෙවියන් වහන්සේගේ වර ප්‍රසාද අනුග්‍රහය ඔහු තුල බබලන්න පටන් ගන්නවා. As he looks back, he sees that lamb that he brought is being burnt on the altar. ඔහු පසුපසෙ බැලුවාම ඔහු දකිනවා ඒ ඔහු ගෙනාවු ඒ බැටළුවා පූජා වෙලා තිබෙනවා. That lamb has been killed and is now in the offering burning. e battleuwa marala dan ohu pooja wenawa e ginne. the judgment of God was on that lamb. e deviyan wahansege vinishya battleuwa matata pamilla. the man does not have to face judgment anymore. manushya tawat vinishya tule anta awashya naha. instead now he can receive the blessing of God. dan e wenuwata deviyan wahansege aashirwada ohuta labanta puluwa. he is now a recipient of God's blessing even though he didn't deserve it. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබන්න නුසුදුසුව සිටියත් දැන් ඔහු සුදුසෙක් වෙලා තිබෙනවා. The lamb who did not deserve is paying the penalty. ඒ මිලේ ගෙවන්න නුසුදුසුව සිටියා වූ ඒ බැටළුවා නම් ඒ මිලේ රැගෙන තිබෙනවා. The lamb is taking the judgment that the man was supposed to have. මිනිසයාට දරන්න තිබුණා වූ විනිශ්චය ඒ යේසුස් වහන්සේ බැටළුවා නම් විඳිනවා. You know this is what Jesus did for us. මේක තමයි යේසුස් වහන්සේ අපේ උදෙසා කරේ. The lamb of God he took my judgment upon himself. දෙවියන් වහන්සේගේ බැටළුවා නම් අපේ විනිශ්චය ඔහු මත ගත්තා. Now he is giving me the blessing that I do not deserve. දැන් උන්වහන්සේ මට නුසුදුසු වූ මට දෙන්න නොවටින්නා වූ ඒ ආශිර්වාදය දෙනවා. That's why anyone who receives Jesus who trusts in the finished work of Calvary. ඒක නිසායි ඒ කල්වාරියේ සම්පූර්ණත්වයේ කුරුසියේ පිළිගන්නා වූ යේසුස් වහන්සේ පිළිගන්නා ඕනෑම කෙනෙක් blessing upon blessing. දැන් ආශිර්වාදයේ පිට ආශිර්වාදයේ මිනිසයා ලබන්න පටන් ගන්නවා. Not because he is good. ඔහු යහපත් නිසා නොවේ. Not because he deserves to receive blessing. ඔහු ලබන්න සුදුසු නිසා නොවේ. But because God is good. නමුත් දෙවියන් වහන්සේ යහපත් නිසා. Because what Jesus did was wonderfully good. Hallelujah. Jesus වහන්සේ කරා උදේ ඉතාමත්ම යහපත් නිසායි. You know, that is why we receive blessing as children. ඒක නිසායි අපි දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස ආශිර්වාද ලබන්නේ. Now this is not a religious message. මේක ඇවිල්ලා ආගමික පණිවිඩයක් නෙමෙයි. You know, every religion says you have to be good to get a blessing. හැම ආගමකම කියන ඔබ යහපත් වුණොත් ඔබට මේ ආශිර්වාදේ ලබන්න පුළුවන්. You know, you try to be good. ඔබ උත්සාහ කරන්ට තවත් යහපත් කරන්න. You know, try to give up what is bad. තවත් ඔබ උත්සාහ කරන්ට අයහපත් දේ අතහරින්න. So everyone is trying and trying and trying. ඒවිත හැමෝම උත්සාහයෙන් උත්සාහයෙන් උත්සාහ කරනවා. And more they try the more they fail. තවත් ඔවුන් උත්සාහ කරන්ට තවත් ඔවුන් අසාර්ථක වෙනවා. And God knew that. දෙවියන් වහන්සේ ඒ දැනගෙන සිටියා. And he sent his son because he loves us. ඒක නිසා උන්වහන්සේ අපට ප්‍රේම කරන නිසා උන්වහන්සේගේ පුත්‍රයා ආවා. He no longer wants us to try now. තවත් උන්වහන්සේගේ කැමැත්ත නෙමෙයි අපි උත්සාහ කිරීම. He wants us to trust now. Hallelujah. උන්වහන්සේගේ කැමැත්ත අපි විශ්වාස කිරීමයි. He wants us to trust him what he did for us on Calvary. Unwahanse Calvary kuruse karau de api vishwas kirimai unwahanse bala karu. He wants us to trust the message that he gives us. Apada denna panivide vishwas kirimai unwahanse ge kanata. Because this is a life transforming message. Meka avila jeevitha parivartane wenna panivideya. This is no religious message. Meka aagamika panivideyak nove. This is no religious message. Meka aagamika panivideyak nove. This message can change any man. Me panivideya tonama manushyeka wenas karanta puluwan. That man may be, you know, the worst sinner. ඒ මිනිසෙ ඇවිල්ලා ඒ අන්තිම පාපිෂ්ඨ මිනිහෙක් වෙන්න පුළුවන්. That man may be deserving death and punishment. ඒ මිනිසයාට යුතු දඬුවම ඇවිල්ලා මරණය වෙන්න පුළුවන්. But this message can change that very person. නමුත් එම පුද්ගලයාවම වෙනස් කරන්නට පුළුවන්. Because Jesus paid for that person full. මානේ යේසුස් වහන්සේ සම්පූර්ණත්වයෙන් ඒ කෙනාගේ මිලේ ගෙව අවසන් කළා. This morning this is the good news we bring to you. මේ උදෑසන මේක තමයි ඔබට ගෙනෙන්න આવ සුභ ආරංචිය. This was a good news that the shepherds heard. මේ එඬේරු නැසුවව සුභ ආරංචිය මෙයයි. You remember the story? ඔබට මතකද ඒ කතන්දරේ? In Luke chapter 2 we read that story. ලූක් දෙවෙනි පරිච්ඡේදය අපි කියෙව්වා. Our children did wonderfully well. All the readers did so well. අපේ දරුවන් මේ බයිබල් පාඩ කියෙව්වා. අනර්ගත්තෙන් ඒ දේවල් කරා. Did you enjoy the service so far? ඔබ මෙතෙක් මේ රැස්වීම භුක්ති විඳද? In Luke chapter 2 we read that story already. ලූක් දෙවෙනි පරිච්ඡේදය අපි දැනටමත් ඒ කතාව කියෙව්වා. But let me read that again. අපි නැවතත් කියවමු. From verse 8. අටවෙනි පදයේ සිට. Verse 8. අටවෙනි පදයේ සිට. Hallelujah. Are you with me this morning? ඔබ මාත් සමගද මේ උදෑසන? And there were in the same country shepherds abiding in the field keeping watch over their flock by night. තවද එම රටෙහි එඬේරු රෑ යාමෙන් යාමයට තමුන්ගේ බැටරු රැළ ප්‍රවේසම් කරමින් පිට්ටනියේ සිටියෝය. Now these are shepherds who were looking after sheep even in the night. මේ එඬේරු නැවිලා රාත්‍රි කාලයේ පවා තමන්ගේ බැටළුවන් බලාගනිමින් සිටියා. Protecting the sheep from predators. රකවල් කරමින් සිටියා විරුද්ධකාරයන්ගේ මේ බැටළුවන් වල. And the Bible says verse 9, and lo, the angel of the Lord came upon them and the glory of the Lord shone around about them. And they were so afraid. Now when he padaye kena evita swamin wahansege dutayek oun langa sitiyeya swamin wahansege tejasa oun avata babaluneya ohu atishayen bayapatuha. You know, this may be angel Gabriel, I think. Gabriel deva dutaya venta puluwan. Because it was the same Gabriel angel who went to Mary. Manda Mariya thumi weta paminiye te Gabriel deva dutaya. The Bible says as the angels came and gave the message, the place was filled with the glory of God. Bible e pavasanawa e deva dutayan pamila me panvidiye dunna hama deviyan wahansege tejasen e awata piruna kiyala. You know, wherever God is, the glory of God shines there. Deviyan wahanse sitinna onama sthanayeka deviyan wahansege mahime babalena. You know, this morning you are here in the house of God. This place is full of the glory of God. මේ උදෑසන ඔබ සිටින්නේ දෙවියන් වහන්සේගේ ගෘහයේ මේ ස්ථානයේ දෙවියන් වහන්සේගේ මහිමෙන් බබලනවා. Hallelujah. You may have come with different situations, problems in your mind. ඔබ එක් එක් තත්වයන් එක් එක් දේවල් වල මනස තියාගෙන ඉnte ඇති අද දවසේ. But as you sit in the presence of God, the glory of God is shining. නමුත් අද දවසේ ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සිඳ ගන්න විට උන් වහන්සේගේ මහිම ඔබ තුල බබලනවා. And the darkness in your life is leaving you. ඒ සියලු අන්ධකාරය ඔබ තුලින් පහ වෙනවා. You know, that's why it's so important to come to the house of the Lord every time there's opportunity. ඒක නිසායි අවස්ථාව ලැබෙන හැම මොහොතකදීම දෙවියන් වහන්සේගේ ගෘහයට ඔබ පැමිණීම වැදගත් වෙනවා. And the angel of God says, "Fear not, for behold, I bring good tidings of great joy which shall be for all people." දේව දූතයාවන්ට කතා කොට භය නොවන්න බලව මුළු සෙනගට මහත් ප්‍රීති උපදවන යහපත් ආරංචි නුඹලාට ගෙනෙමි. You know, the angel says, "Fear not," because these shepherds were so fearful. මේ දේව දූතයන් බය වෙන්න එපා කියලා කියනවා මන්ද මේ වෙනුවට එඩේරුනි තාමත්ම බයට පත්තු තිත් The Bible says they were of great fear you know not just fear great fear නිකං බය පත් වෙලා කියලා කියන්නේ නැහැ මෙතන කියන අතිශයින් බය පත්ව සිටියා කියලා You know this morning you may be in some fear some great fear because of certain situations in your life මේ දැසන ඔබේ ජීවිතයේ එක් එක් වාතාවරණ නිසා ඔබ අතිශයින් බයට පත් වුණු පුද්ගලයෙක් වෙන්න පුළුවන් You know maybe people who are you in you are in debt maybe looking for you even this morning සමහර විට මේ උදැසන ඔබ ඔබේ ණයකරුවන් ඔබ පසුපස එනවා වෙන්න පුළුවන් But I want to tell you the angel of God is saying fear not to you නමුත් දේව දූතයා දැන් ඔබට කියනවා බය නොවන්න because I bring great tidings great news of great joy මන්ද ප්‍රීති උපදවන යහපත් සුබ ආරංචියක් උඹලාට ගෙනේනවා කියලා every time you come to church every time you hear the word of god you may come with fear but when you leave with great joy hallelujah ඔබ සභාවට එන හැම අවස්ථාවකදී දිව්‍යන් වහන්සේගේ වචනය අසන සෑම අවස්ථාවකදී ඔබ කොත්පමණ බයකින් පැමිණියත් ඔබ ඒ බය අතහැරලා යන්නේ මේ ස්ථානෙන් යන්නේ hallelujah hallelujah and how many of you like to receive great joy when you go home කී දෙනෙක් කැමතිද නිවසට යන්න විට අතිශයින් ප්‍රීතිමත්ව යන්න you know that is what the good news can do in your life ඒක තමයි සුබ ආරංචියට කරන්න පුළුවන් දේ ඔබේ ජීවිතේ you know god has good news for us දිව්‍යන් වහන්සේට යහපත් සුබ ආරංචියක් You know out there in the world there is bad news. ඒ ලෝකයේ තිබෙන්නේ නරක වූ අයහපත් ආරංචි. But in the house of the Lord in the word of God we receive the good news. නමු දෙවියන් වහන්සේගේ වචනය තුළ දෙවියන් වහන්සේගේ ගෘහයේ අපි ලබන්නේ යහපත් පණිවිඩයක්. So unto you is born this day in the city of David a savior which is Christ the Lord glory to God. කොලොසිනි පදයේ මක්නිසාද ස්වාමී වූ ක්‍රිස්තුස් නම් ගැලවුම් කාරයෙක් නුඹලාට දාවිත් නුවර අද උපන්සේක. Look at that it says unto you that is unto each one of you here. මෙතන කියනවා නුඹලාට ඒ කියන්නේ අපි හැමෝටම මේ ස්ථානෙ. Unto the whole world. මුළු ලෝකයටම. God has given a savior. දෙවියන් වහන්සේ ගැලවුම් කාරයෙක් දුන්නා. He has given the savior who is the Lord Jesus Christ. ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියනවා ගැලවුම් කාරයා මුළු ලෝකෙ උදෙසාම දුන්නා. He didn't send a judge. උන්වහන්සේ විනිශ්චයකාරයෙක් කියුවේ නැහැ. He didn't send a religious leader. ඒ ආගමික නායකයෙක් කියුවේ නැහැ. He sent a savior. Hallelujah. උන්වහන්සේ ඒ ගැලවුම් කාරයෙක්. He sent a savior to save us. උන්වහන්සේ ගැලවුම් කාරයෙක් එව්වේ අපිව ගලව ගන්නටයි. And this savior came to live amongst us. මේ ගැලවුම් කාරය අපි අතරේ ජීවත් වෙන්න පැමිණියා. Hallelujah. Hallelujah. He says for unto you born this day is a city of David a savior. Which is Christ the Lord. Maknisada swamevu Christus nam galavum karyek numbalata Davidge nuwara ada upanseka. You know Jesus Christ is the savior. Jesus wahanse galavum karyana. You know that is his job, that is his career. Eka thamai unwahansege vyapare unwahansege rakiyawa. You know I drive, I have a van I drive. Mama wahane padawanawa riya padawanawa. Almost every day I drive. Hama dawasakama e de karanawa. But that's not my job. I am not a driver. Namuth eka mage rakiyawa neme mama driver kenek neme. You know some people their job is being a driver. Samahara manushyanta unge rakiyawa ewilla e riya padawane eka. You know you might be cooking but you are not a chef. ඔබ සමහරට උයන්න පුළුවන් gedara namuth oba chef kenek neme. So but Jesus is not just a savior. He is the savior. He is the savior at all time. That's his job. නමුත් යේසුස් වහන්සේ ඇවිල්ලා නිකම් ගැලවුම් කාරයා නෙමෙයි. උන්වහන්සේ 365 දවසේම හැම මොහොතකදීම අපේ ගැලවුම් කාරයා නන්. He doesn't just save you on Christmas day. ඒ නත්තල් දවසේ පමණක් ඔබව ගලවන දෙවියන් වහන්සේ නෙමෙයි. You know some people like to come to church only on Christmas day. සමහර මිනිස්යන් කැමති නත්තලට විතරක් පල්ලියට එන්න. Because they think, you know, Jesus is a savior only on Christmas day. ඔවුන් හිතනවා නත්තලට විතරයි යේසුස් වහන්සේ ගැලවුම් කාරයා කියලා. But he is a savior. He wants to come into your life. නමුත් උන්වහන්සේ ගැලවුම් කාරයා උන්වහන්සේගේ කැමැත්ත ඔබේ ජීවිතයට ඇතුල් වෙන්නයි. He wants to be in your life. උන්වහන්සේගේ කැමැත්ත ඔබේ ජීවිතේ රැඳෙන්නයි. Hallelujah. Hallelujah. You know when a man is sinking, let's say you think of a man sinking. මිනිසෙක් දැන් දිය මත අපි හිතමු ගිලෙන්න යනවා. You know he doesn't need somebody with a book telling him, you know this is how you come out, how you swim. ඒ මිනිසයාට අවශ්‍ය නැහැ පොතක් අරගෙන කෙනෙක් ඇවිල්ලා මෙන්න මේ විදිහට ඒවා පීනන්න ඕනි කියලා කියන්න. And sometimes that is what religion does to us. සමහර ලාට ඒක තමයි ආගමික ඉගැන්වීම් වල අපිට කරන්නේ. When you read not even the first few sentences you have gone down. ඒ පළවෙනි ටික කියවන්නත් ඉස්සෙල්ලා ඔබ ගිලිලා ඉවරයි. But Jesus jumped into the water. නමුත් යේසුස් වහන්සේ ඒ වතුරට පැන්නා. Hallelujah. Hallelujah. He jumped into us and he wants to lift us up. උන්වහන්සේ අපතුලට පැනලා අපි තුල සිටගෙන අපි ඔසවන්නට. But we have to be willing. නමුත් අපි කැමති වෙන්න අවශ්‍යයි. The only thing that prevents God from saving us is our willingness. අපේ ගැළවීම නතර කරන එකම දේ නම් අපේ කැමැත්තයි. Unless we give consent, he cannot be the savior. අපි කැමැත්ත දෙනකන් උන්වහන්සේට බෑ අපේ ගැලවුම්කාරයා වෙන්න. You know, God can do everything. We say God, there's nothing impossible with God. දෙවියන් වහන්සේට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කරන්න බැරි කිසිම දෙයක් නෑ. But there's one thing God will not do. නමුත් එක දෙයක් තිබෙනවා උන්වහන්සේ කරන්නේ නැති. He will not force into your life. ඔබේ ජීවිතයට බලහත්කාරයෙන් උන්වහන්සේ පැමිණෙන්නට යන්නේ. He will never do anything by force in your life. උන්වහන්සේ බලහත්කාරයෙන් ඔබේ ජීවිතේ කිසි දෙයක් You know, some people say, if there is God, you know, why did Adam sin? You know, God could have prevented Adam from sinning. සමහර මිනිස්යන් කියනවා දෙවියන් වහන්සේ සත්‍ය නම් ඇයි ආදම්ට පව් කරන්න දුන්නේ ඒක කරන්න තු ඉන්න දෙන්න තිබුණා කියලා. If God was controlling Adam, you know, Adam would have never sinned. දෙවියන් වහන්සේ ආදම්ව පාලනය කරා නම් එහෙනම් ආදම් කවදාවත් පාපයක් කරන්නේ නැහැ. God stepped aside and allowed Adam to make his own choices. දෙවියන් වහන්සේ පසුකට වෙලා ආදම්ට අවස්ථාව දුන්න තීරණය කරන්නට ඔහු ජීවිතය. Because God respects our free will. He has given us a free will that we can choose whether to love God or to reject God. දෙවියන් වහන්සේ අපේ සුව කැමැත්තට ගරු කරනවා. උන්වහන්සේ බලා සිටිනවා අපි උන්වහන්සේගේ ප්‍රේමයට ප්‍රතිචාර දක්වන්න. God wants people who will say I love you out of his their own will deviyan wahansege kamatta nam mulu hadawatinma manushyan deviyan wahanseta aadare kiyala ekak you know that is why you cannot convert a christian by force eka nisai e kitunuwekwa balahatkarren e parivartana tawat aagamekin parivartane karanta beri hallelujah hallelujah hallelujah hallelujah so god wants to live in us he wants us to love him out of our free will deviyan wahansege kamatta ape සුව කැමැත්තෙන් උන්වහන්සේට අපි ප්‍රේම කිරීමයි. He didn't manufacture us like robots. උන්වහන්සේ අපිව රොබෝට්ලා වගේ නිෂ්පාදනය කරේ නැහැ. Even this morning you are free to get up and walk out of this church. මේ උදෑසන වුණත් ඔබට ඒ නිදහස තිබෙනවා නැගිටලා එළියට යන්න. No one will stop you and neither will God stop you. කිසි කෙනෙක් ඔබව නවත්තන්නට යන්නේ නැහැ. දෙවියන් වහන්සේත් ඔබව නවත්තන්නට යන්නේ නැහැ. You can listen to this message or look at your phone and do something on the phone. You are free. ඔබට මේ වෙලාවේ දේශනා වසන්ටත් පුළුවන් ඔබේ ජංගම දුරකථනය අරගෙන ඒකත් සමග ක්‍රියා කරන්නටත් පුළුවන් ඒක ඔබේ කැමැත්තයි. Unless you say yes to God, he cannot do anything for you. ඔබ දෙවියන් වහන්සේට ඒ ප්‍රතිචාර දක්වන කන් දෙවියන් වහන්සේට කිසි දෙයක් ඔබේ ජීවිතේ කරන්න බෑ. But when you say yes to him, all what he has done for you becomes yours. දැන් දෙවියන් වහන්සේට ඔබ ඕව කියලා ප්‍රතිචාර දක්වුවොත් දෙවියන් වහන්සේට ආයති සියල්ල ඔබ වහන්සේ ඔබට ආයති වෙනවා. What he has done for you on the cross becomes yours. ඒ කුරුසියේ උන්වහන්සේ කරපු දේ ඔබට ආයිති වෙනවා. Hallelujah. Hallelujah. Are you receiving something this day? ඔබ යම් දෙයක් මේ උදෑසන ලැබනවාද? Hallelujah. Hallelujah. Quickly I want to finish but I want to say something in verse 12 and this shall be a sign unto you. 12 වෙනි පදේ And this shall be a sign unto you. මේක නුඹලාට ලකුණයි කීවාය. You shall find the babe wrapped in the swaddling clothes lying in a manger. රෙදිවලින් ඔතා ගවයන් කන ඔරුවක බාවයින ලදරුවෙක් නුඹලාට සම්බ වෙන්නේය. You know what is the angel saying this shall be a sign unto you. මොකද්ද මෙතන දේව දූතයා කියන්නේ නුඹලාට ලකුණක් කියලා මේ ස්ථානයේ. You know when the Bible speaks of a sign that is important. බයිබලයේ ලකුණක් ගැන කතා කරනකොට ඒක ඉතාමත්ම වැදගත්. It is saying that this is a sign of something bigger, something more important that is going to happen. ඒ කියන්නේ ඉදිරියේදී වෙන්න තිබෙනා විශාල දෙයක් ගැන මේක සලකුණක් කියන එකයි. So the angel is saying this shall be a sign. What is this sign? දේව දූතයා කියනවා මේක ලකුණක් වෙන්න යනවා. මොකද්ද මේ ලකුණ? You know many Christians have not studied what this sign was. මේ ලකුණ මොකද්ද කියලා ගොඩක් හිතනුවන් ඒ අධ්‍යයනය කරන්න. Although we sing this every year. අපි හැම අවුරුද්දකම මේක ගායනා කරත් I want to explain a little bit on that. මට ඕනේ මේ දෙ පැහැදිලි කරන්න ඔබට. What was this sign? මොකද්ද මේ සලකුණ? The Bible says the sign shall be a babe wrapped in swaddling clothes lying in a manger. බයිබලයේ පවසන රෙදිවලින් ඔතා ගවයන් කන ඔරුවක බාවා ඉන්න ලදරුවෙක් නුඹලාට සම්බවන්න. Lying in a manger. Lying in a manger. ගවයන් අත ඔරුවක Now when you speak about the word manger ඒ ගවලෙන කියනා වූ දේ ගැන අපි කතා බහ කරනකොට you know many people think it's like a cradle you know we see if you go to 5-star hotels today you can see baby Jesus in a cradle ගොඩක් අය හිතනවා තොටිල්ලක් කියලා මේක so the you know Mary is you know Maria tumi totille Yesu swansen nalawa nalawa hitiyak But the cradle that is mentioned here in the times of Jesus Namuth me Yesu swansege kaale me totille lesa nam karala tibenne gavalena Gavalena neme oruwa, right? Oruwa. Yeah, the singular word is good there, right? It was actually the place where animals, cattle and animals were fed. E gavayan kana oruwaka kiyala me sthane kiyeno. The singular word is right. And this was made out of stone. Meka hadala tiyenne piduru walin. Na stone. Me gal walin. Right? You can see that. So the cradle would have looked like this. Menne me wage tamai e oruwa. Right? This is a picture of pre Jesus time what do you call a manger. Yesus wahansege kale e oruwaka pinturayak tamai e tiyenne. So Jesus was put inside this. Yesus wahanse meka athule tamai dala hitiye. This was a place where normally animals were fed. Samanyen e sattu ta kema dana sthane tamai meka. And now we see that. Now keep your mind on that. Dan meke obe manasa thaba ganta oba mataka thaba ganta me de. Now when Jesus died, Yesus wahanse maranayata patuna welawae, can you remember when Jesus died he was put inside a tomb? Obata matakada e sohan gata kara Yesus wahanseva unwahanse marunu awasthawedi. And this tomb that they used was a special tomb which was owned by a man called Joseph of Arimathea. Me sohana aitiva tibune Joseph Arimathiave Joseph kiyannawo manushyek. He was a rich man. Pohosat manushyek. And he was willing to give his tomb that he prepared for his death for Jesus. Oh kemathi una ohu kavada hari marunahama walalanta dibuna oy sohana Yesus wahanse udesa denta. In those days walaluena, you know, they were laid on that tomb, right? They were not covered with sand. They were put inside a tomb. E sohanak adulata damma vitarai e wali walin wasanne ne me dan karana wage. So this man what's his name, Joseph of Arimathea, was shorter than Jesus. Me Yosef kiyannawo manushya Yesus wahanseta wadiya kotai. Because of that they had to cut the stone last minute. They had to cut the stone because Jesus was taller. Eka nisa Yesus wahanse usawa situpu nisa kapanna una me gala. No, if you go to Israel, how many of you have gone to Israel? And if you've been to the garden tomb, you can see this tomb. Inside this tomb is the place where Jesus was laid. E Israel ob gihilla tibenawa nan e sohana ob daga ganta puluwan athule. Right, inside. I want inside. Mata athule ona. And inside is a tomb made out of rock. E athule tibenawa sohanak gal walin hadapu sohanak. And it looks exactly like the manger. Eka hariyatama e oruwa wage tamai hadala tiyenne. It looked like the manger. E oruwa wagema hadala tibenawa. It is made out of mekada, is that the one? Right, yes. So we can see the sign that the angels were speaking was actually the tomb that Jesus was going to die. Apada balanna puluwam metana kiyenawa ekena lakunai kiyala e lakuna tamai Yesus wahanseva dammau oruwa. So actually what the angel was saying is this baby that is going to be born is going to be, he is going to be born to die. దేవ దూతయ మెతన పవసన్నే అద మే ఉపత లద ఏ బిలెందా మరెంట తమై ఉపత లబువే కియలా. యు నో జస్ట్ లైక్ హి ఇస్ కవర్డ్ విత్ క్లాత్ అండ్ కెప్ట్ ఇన్ దట్ మేంజర్ హి ఇస్ గోయింగ్ టు డై అండ్ హి ఇస్ గోయింగ్ టు బి లేడ్ ఇన్ ఎ టూమ్. హరియట ఏ రెదివలిన్ ఒతల ఏ దరువా ఏ ఒరువే సిటియా వగే ఏ సోహనే ఒహు రెదివలిన్ ఒతల ఒహు ఇంట యానవ కియన ఏ లకుల తమై మే స్థానే కతా కరన్నే. సో ద సైన్ ఆఫ్ ద మేంజర్ వాస్ ద సైన్ ఆఫ్ the death of Jesus Christ. E oruwe salakuna ewilla Yesus wahansege marane salakunai. Hallelujah. Hallelujah. Because on that tomb, on that body, you know, all humanity is going to find the solution to their sin. Mande Yesus wahansege sharire tule manushyage sielu e prashna walta tattwayanta visanduma labenta tibuna. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. But I want to tell you that that tomb is empty now. නමුත් මම දැන් ඔබට කියන්න කැමති ඒ සොහන අද දවසේ හිස්ව තිබෙනවා. You know, if you go to the garden tomb it is empty. ඔබ ඒ ස්ථානෙට ගිහිල්ලා බැලුවොත් ඒක හිස්ව තිබෙනවා. Because on the third day Jesus rose from the dead. මන්ද තුන්වෙනි දවසේ යේසුස් වහන්සේ මරණයෙන් නැගිට්ටා. He conquered death. You know what it means to be raised from the dead? උන්වහන්සේ මරණය පරාජය කරා. ඔබ දන්නවද මරණයෙන් නැගිටිනවා කියන එකේ තේරුම මොකක්ද? You know, no religious leader rose from the dead. කිසිම ආගමික නායකයෙක් ඒ මරණයෙන් නැගිට්ටේ නැහැ. Only Jesus rose from the dead. යේසුස් වහන්සේ විතරයි මරණයෙන් නැගිට්ටේ. Why is that? ඇයි ඒ? He killed death. He conquered death. උන්වහන්සේ මරණය මැරුවා, ඒ මරණය පරාජ කළා. You know, God never intended man to die. දෙවියන් වහන්සේ මනුෂ්‍යාව මැරෙන්න කිසි දවසක මැරුවේ නැහැ. I told you God hates sin. දෙවියන් වහන්සේ පාපයට ද්වේෂ කරනවා කියලා. God hates death. දෙවියන් වහන්සේ මරණයට ද්වේෂ කරනවා. God hates disease. දෙවියන් වහන්සේ රෝගවලට ද්වේෂ කරනවා. He hates cancer. උන්වහන්සේ පිළිකාවට ද්වේෂ කරනවා. He hates everything that destroys man. මනුෂ්‍යව විනාශ කරන සියලු දේට උන්වහන්සේ ද්වේෂ කරනවා. Because he is a good God. මන්ද උන්වහන්සේ යහපත් දෙවියන් වහන්සේ. He is good in everything that he does. උන්වහන්සේ කරනා සියලු දේ තුල උන්වහන්සේ. If you look at the life of Jesus on this earth. යේසුස් වහන්සේගේ ජීවිතයේ මේ පොළොව තලේ දැක්කහම අපි. If you read that, he said everything that he did was good. අපි කියවුවහම ඒ බයිබලයේ කොටස් අපි දකිනවා උන්වහන්සේ කරපු හැමදේම යහපත්. In everything that God has for you is good. දෙවියන් වහන්සේ ඔබ උදෙසා තබා ඇති සියලු දේ යහපත්. You know, do you know that even to receive good, receive the good that he has for you, he has given you a gift to receive that good. ඔබ දන්නවද යහපත් දේ ඔබට ලබා ගන්නට උන්වහන්සේ යහපත් දෙයක් ඔබට දී තිබෙනවා. Did you understand that? ඒක ඔබ තේරුම් ගත්තද? You know, to receive the good, God has given us another gift to receive that good. Because without that gift you cannot receive the good that God has for you. යහපත් දේ ලබා ගන්නට අපට තවත් යහපත් දෙයක් දී තිබෙනවා. ඒ යහපත් දේ නැතුව අපට දෙවියන් වහන්සේ දී ඇති යහපත් දේ ලබා ගන්නට හැකියාවක් නැහැ. Hallelujah. Hallelujah. So why was what is the sign of the manger? මොකද්ද ඒ සලකුණ ඔරුවේ? This was the place where death is transformed to life. ඒ මරණය ජීවණයට ගෙනාව ස්ථානයයි. Because at the tomb when Jesus rose from the dead, we all rose with him. Hallelujah. සොහොනේ දී යේසුස් වහන්සේ නැවත නැගිට වෙලාවේදී අපි සියල්ලන් උන්වහන්සේ සමග නැවත නැගිට්ටා. His death was a place of feeding for all mankind. උන්වහන්සේගේ මරණය ඇවිල්ලා මිනිසයන්ට පෝෂණය දෙන ස්ථානයක් වුණා. Did you hear that? ඔබට මේක ඇසුණාද? And I told you the manger was a place where animals were fed. ඔබ දැක්කා ඒ ඔරුව ඇවිල්ලා ගවයන් කට කෑම දාපු ස්ථානයක්. And the place of death of Jesus, the cross, when he said it is finished, that was a place where every human need is satisfied. Yesus wahansege marane sthane e kurse sthane ævilla e manushyange sielu avashyathavayan sapayana sthane ay. That is the place where every human being can live satisfied in their hearts. ජීවිතේ භුක්ති විඳින්න පුළුවන් ස්ථානේ එයි ඕනෑම මිනිසෙකුට. Hallelujah. Hallelujah. You know, that is why without Jesus everyone is empty. ඒක නිසා යේසුස් වහන්සේ නැති මිනිසයන් හිස්ව සිටින්නේ. You know, you can have all the comforts, all the money in the world. ඔබට සියලු ඔබට අවශ්‍ය සියලු දේ තිබෙන්න පුළුවන්, ඔබට අවශ්‍ය මුදල් තිබෙන්න පුළුවන්. But you still you can be dissatisfied. නමුත් තවමත් ඔබ ජීවිතේ භුක්ති විඳින්නේ නැහැ. You know, people say if I have another million I'll be happy. මිනිසයන් කියන තව මිලියනයක් තිබුණා නම් මට සතුට වෙන්න පුළුවන්. When they have that million they say if I have another 10 million I'll be happy. ඒ මිලියන ලබා ගත්තාම තව මිලියන 10ක් තිබුණා නම් මට සතුට වෙන්න පුළුවන්. Because you can never be satisfied with what the world can offer you. Manda e lokita denta puluwan dewal walin apita kavadawat bhukti apita jeevithaye bhukti vindinta baha. There is an emptiness in every man that only God, only Jesus can fill. Manushyage thule hiskamak thibena e hiskama purawanta puluwan ekama kena deviyan wahanse pamanai. That is why you need Jesus this morning. Eka nisai obata Jesus wahanse ada dawase awashya obe jeevithaye. You know, when you receive Jesus, oba Jesus wahanse obe jeevithayata piligaththama he takes your sin and he transfers his righteousness into your life. ඔබේ මේ පාපය උන්වහන්සේ අරගෙන උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඔබ වෙත දෙනවා. Without doing a single good thing. ඒ කිසිම යහපත් ක්‍රියාවක් ඔබ නොකර තමයි මේ දේ සිදු වෙන්නේ. You become righteous. ඔබ ධර්මිෂ්ඨෙක් වෙනවා. You know what it means to be righteous? ඔබ දන්නවද මොකද්ද ධර්මිෂ්ඨෙක් වෙන්නේ කියලා? You become a magnet to receive God's blessing. දෙවියන් වහන්සේගේ ඒ ආශිර්වාදයේ ලබන්ට ඔබ කාන්දමක් බවට පත් වෙනවා. Hallelujah. Hallelujah. Say I'm a magnet of God's blessing. ඔබ කියන්න මම දෙවියන් වහන්සේගේ ආශිර්වාදයට කාන්දමක්. Because of Jesus. යේසුස් වහන්සේ නිසා. Because of Christmas. නත්තල නිසා. So Christmas was not just something that we celebrate. නත්තල නිකම් අපි සමරන දෙයක් නොවේ. We celebrate Jesus. අපි යේසුස් වහන්සේවයි සමරන්නේ. And all the wonderful things he has done for us. සහ යේසුස් වහන්සේ අපට කර ඇති සියලු යහපත් දේවල්. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Are you blessed this morning? ඔබ ආශිර්වාද ලැබුවද මේ උදෑසන? And this morning I want to speak to you who do not know Jesus yet. I said, Jesus wants to come into your life. He just doesn't want to be a religious leader in your life. He just doesn't want to be a good instructor in your life. You know, right now the Spirit of God is moving. Come on. The Spirit of God is moving in this place. You know, I don't want anybody to move around right now. I want you to just focus on what you have heard this morning. Because this is the most holy moment. If you miss this time, you missed everything today. Hallelujah. Hallelujah. You know, this morning, you know, Jesus wants to come into your life. You know, He wants to take away that emptiness. Some of you are looking to fulfill. You're looking for things in life to fulfill your life. You know, some of you are thinking, my life is empty. Because of that and this and the other. Now may the grace of our Lord Jesus Christ and the love of the Father and the communion of the Holy Spirit be with you right now. May you have a wonderful Christmas. May your family be blessed. May your going out, your coming in be blessed. May you know the joy of Christmas. The joy of the Holy Spirit in your life. Knowing that the Prince of Peace is reigning in your heart. Let nothing move you. That you cheer up and be happy right through this week. So I speak that blessing over your family. In the wonderful name of Jesus.